එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි ලබන සැරේ හම්බ වෙන්නේ මන්ත්‍රීවරු 55යි. ඊටත් වඩා අඩු වුණොත් පුදුමයටපත් වෙන්නේ. මොකද දැන් මේ පක්ෂෙ බෙදිලානේ. මේ වගේ අයට රට පාලනය කරන්න පුළුවන්. දැන් පක්ෂය හොඳටම බෙදිලා. ඒක කොටස මහින්ද රාජපක්ෂ පස්සේ දුවනවා. තව කොටස ජනාධිපතිතුමත් එක්ක යනවා. මේක කෑලි දුරට. ඉතින් මේ වගේ අයට රට පාලනය කරන්න පුළුවන්. මේක පිස්සන් ලඩුවක් වගේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා. ඒගොල්ලෝ දෙලොවක් අතර ඉන්නේ.